بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් عبس وتولى أن جاءه الأعمى وما يدريك لعله يزكى أو يذكر فتنفعه الذكرى ඔහු රැවේය තවද ප්‍රතික්ෂේප කර හැරුණේය ඔහු වෙත අන්ධ මිනිසා දහම පිළිබඳ දැන ගැනීම පිණිස පැමිණීම හේතුවෙනි ඔහු පවිත්‍රත්වයට පත්වෙයි නැතිනම් උපදෙස් ලබා එම උපදෙස ඔහුට ප්‍රයෝජනවත් වේ යයි නුඹට දැනුම් දුන්නේ කුමක්ද أَمَّا مَنِ اسْتَغْنَى فَأَنْتَ لَهُ تَصَدَّى وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّى කවරෙකු අවශ්‍යතාවයකින් තොරව සිටින්නේද නුඹ ඔහුට අවධානය යොමු කරන්නෙහිය ඔහු පවිත්‍ර නොවුවත් නුඹට දොසක් නැත وَأَمَّا مَنْ جَاءَكَ يَسْعَى وَهُوَ يَخْشَى فَأَنْتَ عَنْهُ تَلَهَّى كَلَّا إِنَّهَا تَذْكِرَةٌ فَمَنْ شَاءَ ذَكَرَهُ فِي صُحُفٍ مُكَرَّمَةٍ مَرْفُوعَةٍ مُطَهَّرَةٍ بِأَيْدِي سَفَرَةٍ كِرَامٍ بَرَرَةٍ ඔහු අල්ලාහට බිය බැතිමත් වන්නේ කව නුඹ වෙත ඥානය ලබා ගැනීමේ ආශාවෙන් උනන්දුවෙන් විගස පැමිණියේ කවරෙකුද එහෙත් ඔහු පිළිබඳව නුඹ නොසලකිලිමත් වූයේහිය එසේ නොව එනම් එසේ නොකරව සැබවින්ම මේ උපදේශයකි කවරෙකු කැමැත්තේද ඔහු එයින් උපදෙස් ලබා ගනි ගෞරවයට පාත්‍ර වූ පුස්තකයන්හි සටහන් වැත උසස් බවට හා පාරිශුද්ධත්වයට පත්කල ලැබුවකි දේව දූතයින් වන ලේකකයින්ගේ දෑතින් ලියන ලද්දකි ඔවුහු ගෞරවයට පාත්‍ර වූ උතුම් අයවේ قتل الإنسان ما أكفره من أي شيء خلقه من نطفة خلقه فقدره ثم السبيل يسره ثم أماته فأقبره ثم إذا شاء අල්ලාහ් ව දැඩි ලෙස අකෘතඥ වූ හේයින් මිනිසා ශාපයට ගොදුරු වූයේය කුමන වස්තුවකින් අල්ලාහ් ඔහු අකෘතඥ වූ මිනිසාව මැව්වේද ශුක්‍රාණු බිඳුවකින් ඔහු ඔහුව මවා සැකසුවේය ඉන්පසුව ගර්භාෂයෙන් පිටවීමේ මඟ පහසු කළේය පසුව ඔහු මර්මුවට පත්කර වළලන්නේය පසුව ඔහු අභිමත කරන විට ඔහුට නැවත ජීවය ලබා දෙන්නේය. කල්ලා ලම්මා යකුදි මා අමරහ ෆල්යන්ظුරිල් ඉන්සානු ඉලා ත්‍ආමිහ් අන්නා සබබ්නල් මා අසබ්බන් සුම්ම ශකක්නල් අර්ද ශක්කා فأنبتنا فيها حبا وعنبا وقضبا وزيتونا ونخلا وحدائق غلبا وفاكهة وأبا متاعا لكم ولأنعامكم إسينوا أهوت الله أنكل دات تاومات أهو إشتكالينتا එම නිසා මිනිසා තම ආහාරය දෙස බලත්වා අපි අහසින් ජලය අධික ලෙස වැගිරුවෙමු අනතුරුව මහ පොළව එහි පළ හට ගැනීම පිණිස තනින් තන පැළුවෙමු එහි ධාන්‍ය හට ගැන්වීමු මිදිහා අනෙකුත් ක්ෂණිකව ආහාරයට ගත හැකි භෝග වගාවන්ද තවද ඔලිව් හා රට ඉඳි ගස්ද ගස් කොළවලින් පිරුණු ඝන වතුද විවිධාකාර පළ වර්ග හා තනද නුබලාටත් නුබලාගේ ගව කොවිපල සතුන්ටත් භුක්ති විඳීම පිණිසය. فَإِذَا جَاءَتِ الصَّاخَّةُ يوم يفر المرء من أخيه وأمه وأبيه وصاحبته وبنيه لكل امرئ منهم يومئذ شأن يغنيه وجوه يومئذ مسفرة ضاحكة مستبشرة ووجوه يومئذ عليها غبرة ترهقها قترة أولئك هم الكفرة الفجرة. කන් බිහිරි කරවන බියකරු මහා හඬ පැමිණෙන විට එදින මිනිසා තම සහෝදරයා තම මව තම පියාණන් තම භාර්යාව හා තම දරුවන් මගහැරයයි. එදින ඔවුන්ගෙන් සෑම කෙනෙකුම තමන් ගැන මිස වෙන අයගේ කටයුතු මගහරින්නේය. එදින සමහරුන්ගේ මුහුණු දීප්තියෙන් පවති. තවද සිනාමුසු මුහුණින් හා පැහැපත්ව පවති. තවද තවත් සමහරුන්ගේ මුහුණු දූවිලි තැවරි තිබේ. කළුවර එය වෙලා ගනී. ඔවුහුමය ප්‍රතික්ෂේප කළ අපරාධකාරයෝ